සමහරය මේ මාර්ගයේ වඩනකොට තපස් වලු අර මෝහය කියලා එකක් තියෙනවා. ලෝභ දේශ මෝහ කියලා. මේ මෝහය කියන එක තමයි හරියට මේ තපස් වරුන් තියෙන ප්‍රශ්න අවු වෙනවා. සමහර තපස් වරු වාඩිලා ඉතනවා මම කවදරි සරියුත් ආන්ද්‍රෝ වාගේ ප්‍රඥා අධික වෙලා ගස්ගල් වෙවුලනවා මම අවදින උපින්ඩ පාත යනකොට. ඒ වගේ තමයි මම රාත් වෙන්නේ. ප්‍රඥා අධික රාතෙක් වෙනවා කියලා හිතනවා. තව කට්ටිය ඉන්නවා මේ ලෝකේ සතරමා භූතයන් නිකන් මිරිකලා නිකන් හතේ තියලා නලවලා ඒ වගේ වැඩ දාලා මොග්ගල්ලාන වගේ මා ඉර්ධිවන්ත රාතෙක් වෙන්න ඕනේ කියලා හිතනවා. සමහර කට්ටිය කියනවා නෑ ඒව හරියන්නේ නෑ. මීරි කටාණ්ඩෙන් පිරික් කියන්න පුළුවන් රාතෙක් වෙන්න ඕනේ. සමහර අය හිතනවා කිසිම ලඩක් දුකක් නැතුව කිමුම්වත් යන්න නැතුව නිරෝගිමත් රාතෙක් වෙන්න ඕනේ. මේ විදිහට එක එකන එක එක විදිහට හිතනවා. ඒ නිසා මම රාත් වෙන්නේ නෑ. මොකක්ද හේතුව කියලා බැලුවාම කවුරුත් හිතන්නේ මං වගේ රාතෙක් වෙන්න ඕනේ කියලා. එතන තමයි එයා වගේ රාතෙක් වෙන්න එයා කවදාවත් හිතන්නේ අර රාත්තර පිරිනිවන් පාලා ඉන්නෝනේ ඒ කට්ටිය වාගේ වෙන්න ඕනේලු. ඒක කවදාවත් වෙන්නේ නෑ. ඒක කවදාවත් වෙන්නේ නෑ. ඇයි? ඒක වෙලා ඉවරයි. එයා අතීතයක් වර්තමානෙට ගේන්න අනාගතයේ එක ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. හැබැයි මේ තින වර්තමානයේ තුල ජීවත් වෙන්න එයා දක්ෂ වෙන්නේ නෑ. භික්ෂුවක් එහෙම නැත්නම් තාපසේ ප්‍රාත් වෙන්න උත්සාහ කරන්න ඕනේ අරයා වාගේ මෙයා වාගේ නෙමෙයි තමන් වාගේ. මම කවදරි මං වාගේ රාතෙක් වෙනවා හරියටමරි. ඒක විය හැකි. මං වාගේ රාතෙක් වෙනවා. සරිතාම ඉතින් උන්වන්සේලා ඉතින් මේ තිරණම් පෑවනේ. ඒ වාගේ ඕන මං වාගේ වෙන්න ඕනේ මට. රාත් වෙනකොට මගේ රූපේ සරිතාන්ද්‍ර වාගේ වෙනස් වෙයිද? නෑ. උපාලිතරුන් වහන්සේ වාගේ වෙනස් වෙයිද? නෑ. මං වාගේමයි මං ඉන්නේ. එනම් මං ප්‍රාර්ථනා කරන්න ඕනේ මං වඩන්න ඕනේ මං වාගේ රාතෙක් වෙන්න. මං කවදාවත් ඒක පතන්නේ නැහැ. ඒකට වඩන්නේ නැහැ. මම වඩන්නේ හර වාගේ වෙන්න. නැති එකක් මතු කරන්න හදන්නේ. අර මැජික් වාගේ එකක් කරන්න හදන්නේ. එහෙම දේවල් ඇත්ත ලෝකයේ තුල නැහැ. බොරු ලෝකයේ තුල ඉන්නවා. බොරු ලෝකයේ තුල ඒක වෙන්න පුළුවන්. ඇත්ත ලෝකයේ තුල එහෙම වෙන්නේ. ඇත්ත ලෝකයේ තුල ඇත්ත විතරමයි තියෙන්නේ. තමාර කට්ටි ඉන්නවා ඉතින් මේ ඉර්ධිමත් රාතෙක් වෙන්න ඕනේ මට ඉර්ධි බල සම්පන්න රාතෙක් වෙන්න ඕනේ ඉර්ධි නැතුව නම් රාත් එපා මට එහෙම රාත් වෙන්නේ නැහැ මට ඉර්ධිත් එක්ක ඕනේ රාත් එහෙම වුණොත් තමයි මම වඩන්නේ හැබැයි සංසාරේ කවදාවත් ඒකින ගුණධර්ම එකක්වත් වඩලා නැහැ හැමදාම කරලා තියෙන්නේ කසාද බඳලා ගෙවල් වල වැඩ කරගෙන ඒව තමයි කරලා තියෙන්නේ කිසිම දවසක තපස් කරලා නැහැ පාරමී මොකවත් පුරලා නැහැ අබයි ඉටුපයට අවිලා කියන ස්වාමීන් වහන්සේ මාන වෙන්න ඕනේ. අබයි මට ඉර්ධිමත් රාතෙක් වෙන්න ඕනේ. අබයි සංසාර අබමල් රේනෝ පුරුදු කළා නෑ. එයා පුරුදු කරන්න පුළුවන් ඉර්ධි. බෑ. අනවශ්‍ය ප්‍රශ්න ඒවා. එයාට අවශ්‍ය මොකද්ද කියලා එයා දන්නේ නෑ. ඉල්ලන්න ඕනේ මොනවද කියන එකත් එයා දන්නේ නෑ. ඒක ගොඩාක් තපස් වරුන්ට තියෙන ප්‍රශ්නයක්. බුද්ධත්වයේ පතනවා. ඒක හොඳ වීලුවක් ඒක. හොඳ වීලුවක් ඒක. ලෝකයේ තියෙන ලොකුම වීලුව. ගොඩාක් තපස්වර බුද්ධත්වයේ පතන. මම ඒක බුද්ධත්වයේ පතන ආන්දරමකට ගිහලා පත්කඩේ වැඳලා බුද්ධත්වයේ පතන කියන්නේ සෙල්ලම් නැනේ. ඉන් වැඳලා ස්වාමිනී. ඔබ වහන්සේ බුදුබව පතන. ඔව්. ඔව් ආන්දර ඔබ වහන්සේට ආරජව. මම බුදුබවනේ පතන්නේ. එඳා මේ රාහත් වෙන්නේ ඉතින් වැඩක් නැහැනේ ආන්දරුනේ. මම ඇව මොන වගේ ඔබ වහන්සේ මේ අදාසකා ගෞතම බුදුහාමුදුරුවෝ වගේ තින් ලෝක සත්‍ය සතර දුක නිවලා එතර කළා. එතකොට ඔබ වහන්සේ ලේ බඩේම යන එකට කැමතිද ඔබ? මොනක ඒ කතාව මොකද? මං උන්වහන්සේ වාගේ බුදු වෙනව නැතේ උන්වහන්සේ ලේ බඩ කියන්නේ. කොන්ද මාරු ආවනි, සේකෙක්කම ආවනි, ඔත්පල වෙලා හිටියනි. ඒවත් වෙන්න එපා. ඒව පතන්නේ නැද්ද ඔබ වහන්සේ? අදට ආමුරේ ප්‍රශ්න තින් මං කියනවනේ එන්න. ගෞතම බුදුහාමුදුරුවෝ වාගේ බුදු වෙනවනේ ඒ පරිපෝක්කම කණ්ඩෙපාය. ඔබ වහන්සේ වාගේ බුදු වෙන්න නෙමෙයි ඔබ වහන්සේ හදන්නේ අරුණ වහන්සේ වාගේනේ එන ඒ වෙච්ච ඔක්කොම ටික වෙනවා බංගල් පෙරලෙනවා මලමිනි හම්බෙනවා දනුන් ආණ්ඩෝනේ අර අරක්ට දෙන්න යවහාලුත් කන්න වෙනවා ඔබ වහන්සේට ඔක්කොම වෙනවා කල්පන අපේ හන්නේ මේ කතාව කවුරුත් මට කියලා දුන්නේ නැහනේ මම කමන්නේ දැන් මත ඔබ වහන්සේට ඇවුනනේ ඔබ වහන්සේ වාගේ බුදු කෙනෙක් වෙන්න අරුණ වහන්සේ ඉතින් පිරිනුවම් පෑවනේ සාදු කියලා උන්වහන්සේට නමස්කාර කරලා ඔබ වහන්සේට පුළුවන් කොයි වගේ එක්කිනේද ඒ වගේ බුද්ධත්වයටපත් වෙන බුද්ධ පූජාව මමත් ගේනවා මමත් ඇවිල්ලා ඔබ වහන්සේට වඳිනවා හැබැයි ඔබ වහන්සේ අරුණ වහන්සේ වගේ වෙන්න එපා ඒක වෙන්නේ නැහැ ඒක වෙලා ඉවරයි බලන්න බුද්ධත්වයට පතනකොට පවා තමන් වාගේ බුදු කෙනෙක් වෙන්නේ බුද්ධත්වයට අදාළ පාරමී පුරලා තමන් බුද්ධත්වයට පත් වෙනකොට මං වාගේ බුදු කෙනෙක් වෙනවා. එහෙම නෙමෙයි. ඒකත් අර වාගේ බුදු කෙනෙක්ලු වෙන්න ඕනේ. අර වාගේ බුදු කෙනෙක්. ඒ කියන්නේ ඒක පවා ඒ සංකල්පය පවා යගෙන ඒක ණයට අරන් තින්නේ. අර සමහර වෙඩින් වලට යන මිනිස්සු එයා හැඳගෙන ඉන්නේ කිසිම දෙයක් එයාගේ නෙමෙයි. සපත්තු යාළුවාගේ. කලිසමයි ෂර්ට් එකයි ලොන්ඩරියෙන් අරන් තින්නේ කුලියට. දවසට 500යි. ඒක අරගෙන ලස්සන්ට නංගන යාව දැක්කාම ඉතින් මිනිස්සු දැන් මෙයා දන්න මනමාලයා කියලා. හැබැයි හඳුන් ඔක්කොම මේ කුලියට අරන් තියෙනවා. කුලියට අරන් තියෙනවා. සමහර කට්ටිය ඉන්න මේ මුළු පවුලටම කුලියට අරන්. මේ මිනිස්සු එකක්වත් ඒ තමන්ගේ හඳුම නෙමෙයි ඔක්කොම සල්ලි වලට අරන් තියෙනවා. අරගෙන ඔක්කොම ඇඳගෙන ලස්සන්ට ඉන්නවා නිකන් අර රජ පවුලේ වාගේ. ඒ වගේ තපස්වරු ප්‍රාර්ථනා පවා අනුන්ගේ වරන් තියෙනවා. කුලියට අරන් තියෙනවා. පැතුම් ඔක්කොම කුලියට අරන් තින්නේ. කමටන් ඒවත් කුලියට අරන් තින්නේ. එකක්වත් එහෙම නැහැ. මට නිවෙන විදියට මම නිවෙන විදියට වඩන්න බෑ බෑ. මට ඕනේ සරුතාන්දර වඩපේක මාර ප්‍රශ්නයක් නේ මේක. උන්නාංශේ නිවෙන එක උන්නාංශට අවශ්‍ය නැහැ. අරුණාංශේ නිවිච්ච එක ලෝනේ. කොහොමද මේ කටිව රාත් කරන්නේ? මැටිනම් කමන්න අච්චුවකට වක් කරලා ආය හදන්න හරි පුළුවන්. ඇටමත් ලේනාරනේ වච්චට වක් කරන්නත් බෑ. එක වච්චටයි වක් කරන්න පුළුවන් කුසේදී. ඒ අච්චට වක් කරුවා දැන් නිර්මාණ වෙලා ඉවරයි. දැන් ආයි වක් කරන්න බෑ. එකක්වත් තමන්ගේ නෙමෙයි. ගුරුවරයාගෙන් ගිහිල්ලා අපි හාන්නුනේ ස්වාමිනි මම නිවෙන විදියට මට කමටහන දෙන්නෑ. ස්වාමිනි රාත් වෙන්න මොනාර කමටහන් තියනද? රාත් වෙන්න இல்ல නෑ. යා නිවෙන්න නෙමෙයි. රාත් වෙන්න එකක් இல்லන්නේ. එයාට නිවෙන්න අවශ්‍ය නෑ. රාත් වෙන්න ලෝණියා. ඒ ආනකොටම අපිට තේන්න එයා නිවෙන කෙනෙක් නෙමෙයි. බුදුහාඳුර ළඟට ගිහිල්ලා කිසිම කෙනෙක් ඒ මැව්වේ නෑ. භාග්‍යතුන්ස සසර දුකයි මට නිවා ගන්න අනුකම්ප ආනන්දමාන කරන්න. ආනන්දමාන කරන්න. කමටහන් දෙන්න. කමටහන් දෙන්න. ඒගොල්ල නිවෙන්නයි ඒක ඉල්ලුවේ. නිවෙන්නයි ඉල්ලුවේ. ලෝකේ කිසිම කෙනෙක් නිවෙන්න එකක් இல்லන්නේ නෑනේ. ස්වාමීන් වහන්සේ සෝතාපන්න වෙන්න මොනවද සාමාන්‍ය වඩන්න හොඳ? අර ඉඩමක් ගන්න හදනවා කොයි දිස්ත්‍රික්කේ ගත්තොත් හොඳ තට්ටු කීයට ඇදුවා එහෙම එකක් නෙහන්නේ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන මොනවද ගන්න සුදුසු වාහනේ මොන මාදිලි එකක්ද ගන්න ඕනේ එහෙම එකක් නෙහන්නේ ඒ කියන්නේ ඒවත් ඒගොල්ලෝ අර යම්කිසි මානසිකත්වයට අදාළ නේ සුදුසු දෙ නෙමෙයි ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒ ප්‍රශ්නේවත් ඒගොල්ලන්ට තේරිලා නෑ ලෝකේ ගොඩාක් කට්ටිය තියෙන වැරදිලා තියෙන්නේ වැරදිච්ච බවවත් දන්නේ එච්චර අසරණයි ඔබ වහන්සේලවත් වඩනකොට ඔබ වහන්සේ වාගේ සෝතාපන්න කෙනෙක් වෙන්න ඔබ වහන්සේ වාගේ සකෘදාගාමි කෙනෙක් වෙන්න ඔබ වහන්සේ වාගේ අනාගාමි කෙනෙක් වෙන්න අසෝ මාත්‍රාවක ඒව අපට අදාළ නැහැ ඔබ වහන්සේ වාගේ රාතෙක් වෙන්නකෝ ඒක ඇති ඒක ඇති මං වාගේ රාතෙක් වෙන්න මං වාගේ එහෙමයි වෙන්න ඕනේ එහෙනම් මට තියෙන එකම උපමාව මම්මයි එයාට කවදාවත් වැරදෙන්නේ නැයි එයාට මානසික ලෝක නැහැ අරුණාංශ කරපු දේ කරන්න ඕනේ මේ උන්නාංශ කරපු දේ කරන්න ඕනේ යමාමා පෙරාරපාන්න ඕනේ ඒවා මොකවත් නැහැ ඒවා ඇයි උන්නාංශේ වාගෙන උන්නාංශට එහෙම ඒවා නැහැ මානසික ලෝක එකක්වත් ඇදෙන්නේ නැහැ මානසික මේ ලෙඩ හැදෙන්නෙත් නැහැ එයාට නැත්නම් එයාට මානසික ලෙඩ හැදෙනවා එයා වාඩිලා කල්පනා කරනවා විනය දේශනා කරනවා මිනිසුන්ට ඉනේ දෙසයි යා උපාලි තෙරුන් වහන්සේ වාගේ රාතෙක් නෙවෙන්න හදනේ වාඩිලා එතකොට 500කට මම දේශනා කරනවා ආවල් විනේ ආවල් පිටකේ ඊට පස්සේ 250කට මේක දේශනා කරනවා ළඟ ඉන්න ගුරුවරයෙක් න ආන්ද්‍රව පස්සේ කියන්න පුළුවන් ඒකලා සිවුර දා ගන්න බලන හඳෙන පිටිනු මේක කල්පනා කරලා තියෙන. එතකොට උන්නාංශන විනයක් නැහැ. හැබැයි කල්පනා කරන උපාලි තෙරුන් වහන්සේ වාගේ විනේ රාතෙන් තමයි බලන්නේ. සිවුර දා ගන්න අමතක වෙලා කෝ විනේ විනේ බින්දුවක්වත් එතන නැහැ. එහෙනම් මං වාගේ රාතෙක් වෙන්න ඕනේ. අරයා වාගේ මෙයා වාගේ නෙමෙයි. මේකත් මෝහය. මුලාව. අර චරිත කතා කියවම අපිට ආසෙ දෙනවා. මේක තමයි කතන්දරේ. හරියටම හරි. සමහර කට්ටිය තන අඟුලිමාල වාගේ රාතෙක් වෙන්න. මිනි මරන්න කැමති නැහැ, ඇඟිලි කපන්න කැමති නැහැ. යනකොට බල්ලුන්ට සී නැති වෙන්න ඕනේ. එයාට එහෙම චූන් එකක් තියෙනවා. මම රාත්‍රලා යනකොට ඇත්තු කලන්තිය දෙන්න ඕනේ. අරක්ක බඩ යන්න ඕනේ. ඇත්තුන්ට බඩ යන්න ඕනේ. ඒමුළු යන්නේ පින්ඩපාත යනකොට එයා සංවර වෙනවා රාත්නේ. එයා එහෙම හිතනවා මානසික ලෙඩක් එක. වාඩිලා කල්පනා මං කවදර අඟුලි මාලාව රාත්‍රියක් වෙලා ඇත් ගාලා ළඟ යනකොට ඇත්තුන්ට බඩ යන ඕ ගාලා. ඇයි ඒ තරම මගේ තේජස. ඒ තරම් ගැඹිර තේජසින් මම එහෙම තමයි රාත්‍රියනේ. නිකන් සෙල්ලම් රාත්‍රියක් නෙමෙයි මම. ඒ වගේනේ අඟුලි මාලට කොච්චර ගල් වැදුනද? කොච්චර පොළු ලැබුණද? මොනතරම් ඔළු පැලුණද? ඒවත් ලැබෙන්න එපා එහෙම වුණාම. ඒක කල්පනා කරන්නේ. ඇත්තටම ඇත් ගාලා ළඟින් යනකොට ඇත්තුන්ට බඩ යන්න ඕනේ නම් අඟුලි මාල වගේ රාතෙක් වෙන්න ඕනේ. කඩාපොළ විරේකේ කලවම් කළා දුන්නා නම් ඇත්තුන්ට යනවා. අපි ළඟින් ගියත් නැතත් උන්ට බඩ යනවා. එළිය වැටෙනකන් යනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විරේක తీරවනේ කඩේ. ඒක මිශ්‍ර කරලා කෑමට දෙනවා. දුන්නම ඒ ප්‍රශ්නේ විසඳෙනවා. මොකද අඟුලි මාල ගෙච්චර වෙසෙන්නේ. මේ සරල දේ තේරුන්නේ නැහැ. ඒගොල්ලෝ අර කියවපු චරිත කතා බලලා ඒ ගැඹීර තැන් දැක්කම ඒගොල්ලෝ කැමති. මෙච්චර ගැඹීරයි මේ චරිතය. එනම් මේ වගේ රාතේක ඉන්නොත් සෙල්ලන්නේ මම මේ වගේ වෙන්නේ. එහෙම කියලා එකක් හිතෙනවා. එහෙම එකක් හිතෙනවා. එතන තමයි වැරදෙන්නේ. බුදුහාඳුරෝ යමාමා පෙරාර පානකොට ඒ රුවන් සක්මලෙන් උන්වහන්සේ වඩිනකොට මිනිස්සු ඔක්කොම සාදු සාදු මමත් බුදු වෙනවා මමත් බුදු වෙනවා කියලා බුද්ධත්වයේ පැතුණු ලක්ෂ ගණන් මිනිස්සු. ඒකෙන් ගොඩාක් කට අවස වෙනකොට අමතක වුණාලු බුද්ධත්වයේ පතනයි කියලා. අවස වෙනකොට මිනිස්සු කියලා කසිප්පු බිගෙන ඉන්නාලු. අර අනල උදේ බුද්ධත්වයේ හරි හරි ඒවා ඉතේ ඔච්චරදි මතක තියාගන්න පුළුවන්ද? උදේනේ ඒක. මරන්න බුද්ධත්වයේ පතන බෝධිසත්වය කසිප්පු බොන අවස උට අමතක වෙලා. අමතක වෙලා. අර මිනිස්සු කියලා හාමුදුරන්ට වැඳලා හාමුදුරනේ සමා වෙන්න කියලා කිව්වලු. හාමුදුරුවෝ ඇයි කියලා ඔබාන්සේ ගිය මාසේ මට අවවාද කළානේ බොණ්ඩේපා කියලා. ඔව්. ඇයි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ මට අමතකලා මම බිව්වනේ පව්වෙනිද? ඊට පස්සේ මෙච්චර ආන්දවන්න පොරොන්දුලා රැකගන්න බැරි වුණා කියලා ඉතට අමාරු ස්වාමීන් වහන්සේ. දිගටම මම බිව්වා ඉතේ අමාරු. දැන් ස්වාමීන් වහන්සේ බීලා ඉතින් මම බීබද්දෙක් වුණා ස්වාමීන් වහන්සේ කවුරුම ගණන් ගන්න ගෙවල් වල. දැන් ඉතින් වැඩක් නැහනේ. ඒ හින්දා මම කොහොමදත් මේක නවත්වන්නේ නැහැ කියලා දිගටම බොනවා කියලා. ඒක කල්පනා කරලා මේ මනුස්සය ඇදෙන්නම නැහනේ. ඒ කියන්නේ මේ මනුස්සයා සසර යන්න පැවත්මට ඒ පංචකාමයට හේතුවක් හදාගන්න. හේතුවක් හදාගන්න. තමන්ට රාත් වෙන්න බෑ ඒක පිළිගන්න. බුද්ධත්වයේ පතනවනේ. ඒ නිසා පින්වත් මේ උපාසක ඇත්තෝ ඉතින් මගෙන් කිසිම ඵලයක් බලාපොරොත්තු වෙන්න එපා. උන්වහන්සේ ටීවී බල බල සල්ලි එකතු කර කර ගෙවල් නඩත්තු කර කර ඉන්නවා. උන්වහන්සේ රාත් වෙන්න මොකවත් කරන්නේ. ඒක කියන්නේ මට රාත් වෙන්න කොන්ද පණ නැහැ. මට රාත් වෙන්න බෑ. කෙලෙස් නිරෝධ කරන්න කැමති නැහැ. මේ පංචකාමෙන් ඈත් වෙන්න මට බෑ. ඒක කියන්නේ. කියන්නේ බුදු බව පතනවා. ඔය වගේ පින්වත් ඇත්තෝ හැමෝම රාත් කරවන්න ඕනේ කියලා එකක් කියනවා. ඉතින් මිනිස්සු බලන බුදු බව පතනක රාත් වෙන්නේ නැහනේ. එහෙනම් කමන්නේ උපස්ථාන කරපු කියලා සිව් පසෙන් උපස්ථාන කරලා මිනිස්සු දිව්‍ය ලෝක යනවා හාමුදුර අපායට යනවා. බෝධිසත්ව අපායට යනවා. ඇයි? එයා බෝධිසත්වෙන් නෙමෙයි. හැම බෝධිසත්වයෙක්ම නියත වෙරුණ ගත්තට පස්සේ එයා ඇත්තටම බුදු බව පතනවා නා. එයා ඒ මාර්ගය යනවා නා. එයාව දැක්කාම එයාගේ චරිතයෙන් රාත පේනවා. ඒ කියන්නේ ඕනම වෙලාවක රාත් වෙන්න පුළුවන් නේ. ඕනම වෙලාවක රාත් වෙන්න පුළුවන්. එයා රාත් වෙන්නේ නැහැ. ඒ නිරෝධයට වඩන්න බෑ. වැඩෙන්නේ නැහැ. ඒ නිසා එයා රාත් වෙන්නේ නැහැ. නමුත් එයාගේ චරිතයෙන් රාත පේනවා. එයාගේ ප්‍රඥාවෙන් මිනිසුන්ට පේන්නෙම දැනෙන්නෙම රාතේ. එහෙම වුණොත් තමයි එයා ඒ කියන මාර්ගය යන කෙනා. ඒ රාත මිනිසුන්ට දැනෙනවා. අදවතට දැනෙනවා ඒ රාතේ කියලා. එයා රාත් වෙන්නේ. ඇයි? එයාට ඕනම වෙලාවක රාත් වෙන්න පුළුවන්. ඒ ක්‍රමය එයා දන්නවා. ඒ නිසා ඒක මිනිසුන්ට දැනෙනවා. අර බෝධිසත්වයන්ගෙන් එහෙම දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ඒ ඔරිජිනල් කෙනෙක් නෙමෙයි. පිටපතක්. මොනවා හරි දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් පතනවා නම් ඒක තමන්ට සීමා විය යුතුයි. තමන්ගේ පාරමිතාවට සීමා විය යුතුයි. තමන්ගේ කමඨාණයට සීමා විය යුතුයි. තමන්ගේ දක්ෂකමට සීමා විය යුතුයි. එතනින් එයාට යමක් ඉතනවද? එතන මානසික ලෝකයක් ඇදිලා. එතන මානසික ලෝකයක් ඇදිලා. සමහර එතන මම බස් 20ක් විතර ගියාම ගෝලියෝ 50ක් විතර අදලා සේනාසනයක් අදලා එහෙම කුටි හදලා මම ලස්සන්ට ඒ කට්ටියත් එක්ක කටයුතු කරගෙන යනවායි කියලා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේට එහෙම නැත්නම් ආශ්‍රමතුන්ට තේරෙන්නේ එහෙම එකක් එයා අනාගතයට ඇදුවා. හැබැයි දැන් දැන් මේ රාත් වෙන කලින් ඒ 50 කඩන්න කලින් සේනාසන හදන්න කලින් දැන් 10ක් එක්ක 20ක් එක්ක ඉන්නව නේද? මෙතන ඒ විදිහට ඉන්න බෑ එපායි. ඒ කියන්නේ මෙතන ඉන්නේ නෑ යා. අවද රාත් වෙලා සේනාසනයක් හදලා 50ක් 100ක් මාන කළා එතනල එහෙම ඉන්නේ. බලන්න. ඒ කියන්නේ නැති අනාගතයක් අදාගෙන එයා ඒක තුල ජීවත් වෙන්න වෙසනවා. මෙතන 10ක් ඉන්නවා. මේ 10ත් එක්ක අර ඉන්නවා වාගේ කමුතු වෙලා උපස්ථාන කරලා කීකරු වෙලා නියතමානි වෙලා අවංක වෙලා ඒ කමටා වඩගෙන මෙතන එහෙම ඉන්නේ නැහැ. අවදාර දවසක එතනලු එහෙම ඉන්නේ. බලන්න එයාගේ එයාට වෙලා තියෙන මානසික ලෙඩ එයාට ලෙඩේ. එයා අසනීපකෙන මොහේ. නැති අනාගතේ ජීවත් වෙන්න පුරුම ලබනවා. තියෙන වර්තමානයේ ජීවත් වෙන්න කිසිම උත්සාහයක් නැහැ. එයාත් මානසික ලෙඩේ. මේවා මොහොත. මේවා නිසා තමයි සිත් අවිවේක වෙලා තියෙන්නේ. මේවා නිසා තමයි මාන ජීවිතය සංකීර්ණ වෙලා තියෙන්නේ. මේ නිසාම තමයි රාත් වෙන්නේ නැත්තේ, මාර්ගඵල නැත්තේ. මේ වගේ දෘෂ්ටි වලට අහුවෙලා. ඒවා නිවැරදි කරගන්න. මේ භවයේ පිරිනිවන් පාන්න පුළුවන්. ඒකට තමයි අපි ආවේ. ආපු දේ තමයි කරන්න ඕනේ. පොළොට ගියා නම් එළවලු ගන්න ඕනේ. එළවලු ගන්න ඕනේ. ඉඩමක් ගත්තා නම් ගේ අදන්න ඕනේ. ඇඳුම් ගත්තා නම් අඳින්න ඕනේ. මිනිසත් බව හම්බුනොත් රාත් වෙන්න ඕන. මිනිසත් බව හම්බෙන්නම රාත් වෙන්න. වෙන මොකටවත් නෙමෙයි. ඒ නිසා තමයි ලෝකේ කවදාවත් කිසිම දෙයකින් සිත සැනසෙන්නේ නැත්තේ. මේක හම්බ වුනේ රාත් වෙන්න. එහෙනම් ඒක කරන්න ඕනේ. ඒකට තමයි කම්බෙලා තියෙන්නේ.